එහෙම අපේ ජීවිතෙත් අපි නිවැරදි කරන්නේ නේ. පාලි පාටි වරදක් නැහැ. ඒ කමඨානේ දෝෂයක් නැහැ. ඒ වඩන අපේ අවබෝධයේ දෝෂයක් තියෙනවා. අපේ දුර්වලකමක් තියෙනවා. ඇයි පංචකාමයට නෙවුරු වෙලා තියෙන්නේ? අපි මේ ලෝකේ හැමදාම උත්සාහ කළේ මොකද්ද? පෝසත් වෙන්න නෙමෙයිද? හැමදාම උත්සාහ කළේ ලොකු ගෙවල් හදන්න නෙමෙයිද? කවුරු හරි කෙනෙක් කෝටියක් වීදම් කරලා කිසිම පාසකමක් නැති පොඩි ගෙයක් හදපු කෙනෙක් මට පෙන්වන්නකෝ. උඩ හිඩ නැත්තම් මිනිස්සයා යට හරි හදනවා. එයා පැත්තේ ඇමරිකාව ඒ වෙනකම යට තට්ටු හදාගෙන. ඇයි? එහෙම ඕනේ මිනිසුන්ට. නිදාගත්තාම 2:06නේ. 6:02 ඕනේ. වල දාන්නත් 6:02, නිදාගන්නත් 6:02, ජීවත් වෙන්නත් 6:02. හැබැයි 6:02ට ගෙයක් අදපු කෙනෙක් පෙන්වන්නකෝ මට. සමහර ගෙවල් වල කාමරේ මේ මනුස්සයා දන්නෙත් නෑ. ළමයි සෙල්ලම් කරලා ළමයි නිින්දට ඇවිල්ලා නෑ. ඒ මනුස්සර හොයා ගන්න බෑ. ඇයි? අක්කර 25ක් ලොකු එකේ 75ක් වැඩ කරන මේ මිනිසුන්ට කුලි දෙනවා ළමයා හොයාගෙන එන්න කියලා. කොහොමද ගේ තරම? එතකොට මිනිස්සු අපිට මේක සම්පූර්ණ විකාරයක් වෙලා. මිනිසත් භවයේ ලැබෙන්නේ මොකටද? කසාද බඳින්නද? ගෙවල් හදන්නද? යාන වාහන ගන්නද? ඉඩම් ගන්නද? පෝසත් වෙන්නද? නෑ. මිනිසත් භවයේ හම්බුනේ රාත් වෙන්න. ඒකනේ අනිත් හැම එකෙම සෑයීමටපත් වෙන්නේ. එක කසාදෙන් සෑයීමටපත් වෙන්නේ නෑ මිනිස්සු. එහෙමපත් වෙනා නම් රාගෙන් බලන්නේ නෑ පාර යන මිනිස්සු. එක එක මිනිසුත් එක උරතල් කතා කියන්නේ. ලදදී සෑයීමටපත් වෙනවා නම් මිනිස්සු තියෙන ගේ රිපෙයාර් කරන්නේ. පරණ අම්බාසඩර් වාහනේ දීලා හයිබ්‍රිඩ් එකක් ගන්න. ස්ථිර තැන්පත දැම්මට පස්සේ සැනසෙන්නේ නෑ මිනිස්සු. තව තව අම්බ කරනවා. කෝටි ප්‍රකෝටි ගණන් අම්බ කරපු මිනිස්සු තාම ව්‍යාපාර වාල නැ. තවත් වැඩ කරනවා. තව අම්බ කරනවා. සැනසෙන්නේ නෑ. සෑයීමටපත් වෙන්නේ නෑ. එහෙනම් නොසන්සිඳෙන්නේ ඇයි මේ සිත? එයා සංසිඳෙන්නේ නිවනෙන් පමණයි. නිරෝධ සමාපත්තියෙන් පමණයි. නිරෝධයෙන් සංසිඳෙන කෙනාට වෙන කිසිම දෙයකින් සංසිඳෙන්න බෑ. මේක අපිට තේරෙන්නේ නැහැ. අපි හිතනවා මේවා කණ්ඩ බොණ්ඩ දීලා කොත්තුවක් අවලා ලස්සන රූපයක් පෙන්නලා චිත්‍රපටියක් පෙන්නලා අරක්කු ටිකක් දීලා මේවා සංසිඳවන්න. එහෙම සංසිඳෙන්නේ නැහැ ලෝකේ. මේ සියලු සත්‍යයන්ගේ සිත් ටික කවදාද දවසක සංසිඳනවා නම් සංසිඳෙන්නේ රාහත් බෝධියෙන්. පිරිනිවීමෙන් තමයි සංසිඳෙන්නේ. මේක යම්කිසි කෙනෙක් තේරුම් ගත්තම ලද දෙයින් සෑයීමටපත් වෙනවා. තියෙන දෙයින් එයා සැනසෙනවා. තියෙන දෙයට සැනසෙන විදිහට එයා හැඩගැහෙනවා. මේක තමයි මාර්ගය. හැමදේම සුබවාදීව දකින්න ඕනේ. මේ ලෝකෙ මොකවත් අපිට අසුබ නැහැ. මොනවද අසුබ තියෙන්නේ? අපට ගාන මිනිස්සු, බයින මිනිස්සු, අපේ දේවල් උදුර ගන්න මිනිස්සු අපේ අකුසල ටික ගෙවන්න අපට උදව් කරනවා. අපට උදව් කරන මිනිස්සු, ආශිර්වාද කරන මිනිස්සු, අපට මොන මොනාරි දේවල් දෙන මිනිස්සු කුසලයේ ගෙවන්න උදව් කරනවා. එතකොට කුසල ලකුසල් පරිසම් දෙන ලෝකෙ මිනිස්සු එකතු වෙලා අපට උදව් කරනවා. මේක තේරෙන්නේ නැත්නම් අපි ඒගොල්ලන්ට නඩු දානවා. කොච්චර දුර්වලද අපි? අපේ මෝඩකමක එක. නඩු දාන්න නෙමෙයි මේ මිනිස්සුන්ට සාදු කියන්න ඕනේ. ගාලා ගියාද අනේ කාටරි ගහන්න තියෙන මේ අකුසල ගෙවුණා. ඒක ගෙවන්න මේ මොනසෙමට උදව් කළා. ගැව්වේ නෙමෙයි. මගේ කර්මයේ ගෙවන්න යා උදව් කළා. බඩගිනිද පුතේ කියලා කෑම ටිකක් දුන්නා. කාටරි කෑම එකක් දෙන්න ඇති. ඒ කුසලයේ ගෙවන්න මේ මෑණියමට උදව් කළා. එහෙම හිතන්න ඕනේ. හැම මොහොතෙම තමන්ගේ කර්ම ගෙවෙනවා. තමන් නිවනට ලං වෙනවා. අපි මේ මාර්ගය වඩන්නේ, මේ සම්මා වඩන්නේ, මේ සම්මා දිට්ඨියෙන් ජීවත් වෙන්නේ. අපි අර මිනිසුන්ට පලි ගන්න කුමන්ත්‍රණය කරනවා. එහෙම නැත්නම් මේ මිනිසුන් ගිහලා දේවාලයෙන් පොල් ගෙඩිය කරන අපරාධ රුපියල් 40. මේ මිනිස් අපට යාපතක් කළේ මේ මිනිසර පොලුත් ගාලා මේ මිනිසර නඩුවකුත් දාන්න, පොලිසිය පැමිණිල්ලකුත් දාන්න. ඇයි? මේ මිනිස්සු මට බැන්නා. ඒතර මම බැන්නේ එකට. ඒතර මට නඩුවක් දාන්න එපාය. කවුරු හරි කෙනෙක් ගිහලා රාලාමිට කියන රාලාමි පැමිණිල්ලක් දාන්න ආව. මොකද්ද? මම සංසාරේ කවදාද මිනිසෙකට නිিন্দা අපාස කරලා අම්මා තාත්තා කිරියම්ම මතක් කළා හොඳටම බැනලා තියෙන රාලාමි. ඒ නිසා ඒකේ හේතුඵල දාමට නෝ මේ මිනිස්ස ඇවිල්ලා මට බැනලා ගියා. එහෙම පැමිණිල්ලක් දානවද? තමන්ගේ පැත්ත තමන් කියන්නෙම නැහනේ. තමන් මෙච්චර දුර්වලයි, මේ තරම් අසත්පුරුෂ වැඩ කරලා තියෙන. ඒව එකක්වත් කියන්නේ නිකන් නිදාගෙන ඉන්නකොට කූද්දලා මේ මිනිස්ස මට බැන්නා. ඒ මිනිස්සට පිස්සුද? එතකොට පැමිණිල්ල දාන්න ඕනේ පොලිසිය නෙමෙයි, මානසික රෝහලේ. නිකන් මේ මනුස්සයා ගාලා තින්ද රාලාමිත් බලන. එතකොට නිකන් ගානවා මේ මනුස්සයාගේ ඉඩම් ඇවිල්ලා බලෙන් ගන්න. එතකොට මාරු මොකොත් මේ මනුස්සයා කරලා නැහැ. කරලා තියෙනවා. කරන්නේ නැතුව කොහොමද ලැබෙන්නේ ඒක? මගේ පැත්ත මම කියන්නේ. මාව මං සුද්ධ කරගන්නවා. මම තාපසිකනේ, මං කිසිම දෙයක් කරලා නැහැ. බලන්නකෝ රාලාමි මගේ මායිම වෙනස් කරලානේ. අනුන්ගේ ඉඩම් කොල්ල කෑවා මායිම් වෙනස් වෙන්නේ නැතුව තියෙයිද? මම අනුන්ගේ ඉඩම් කොල්ල කෑවා. ඒ නිසා මගේ මායිම මෙයා වෙනස් කරලා. එහෙම පිළිගන්නේ නැහැ. ඒ නියතමානිකම මට නැහැ. මම හිතන්නේ මම මේ ලෝකේ නිවැරදිම කෙනා. ගෞතම බුදුහාමුදුරන්ට වඩා සිල් තියෙන කෙනා. මම මේ ලෝකේ රාතන් වහන්සේ පරදවන තරම් බොහොම ලස්සනට ජීවත් වෙන සම්මා කෙනා කියලා මම හිතනවා. ඒ නිසා ලෝකේ ඔක්කොම මට දුස්සීලව පේනවා. බාගේ තැනගෙන ගියාම බයින බලන්නකෝ බාගේ තැනගෙන කිසිම පිළිව කවුද දන්න අම්මා තාත්තා මම එයාගේ හඩුව දකින්නවා ඒක මම දකින්නේ එයාට විවේචනය කරනවා ඒ දුර්වලකම දකින්නෙත් නැහැ එහෙම දකින්නකොට මට රාගය ඇදෙනවා ඒ කෙලෙසේම නිවැරදි කරගන්නෙත් නැහැ අර නිකන් යන මනුස්සයට බයිනවා ඇත්තට මේ මනුස්සයට සල්ලි නැ සම්පූර්ණ ඇඳුම ගන්න ඒ නිසා තියෙන සල්ලි වලින් භාගයට අරන් තිනවා ගවුමක් කීයද රුපියල් 100යි 50යි තිනේ භාගයක් දෙන්න කියලා කපලා භාගයක් අරන් ඇවිල්ලා තිනවා එයාට මොන ප්‍රශ්නේ තියෙනද කවුද දන්නේ ඒව මොකවත් අපි හිතන්නේ නැහැ අපි ලෝකයේ ගැන දකින්නේ ඒගොල්ලන්ට සාපේක්ෂව අපට සාපේක්ෂව නෙමෙයි පෝසත් මිනිසුන්ටත් අපි බයිනවනේ බලන්න මෙච්චර කෑදරකම කිසිම පිනක් දාම කරන්නේ නැහනේ පන්සලට දාහනයක්වත් දෙන්නේ නැහනේ හැබැයි මේ මිනිසුන්ට බනින්න එක අපේ අඩුවක් නෙමෙයිද ඒ මිනිස්සු දුන්නොත් ඒ මිනිස්සු නිදහස් වෙයි ඒ මිනිස්සු අල්ලගත්තොත් ඒ මිනිස්සු ඉපදෙයි ඒ දෙකම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්තම් මට තියෙන ප්‍රශ්නයක් මොකද අනුන්ගේ නඩුවට පෙරක දොරව උනේ ඒක මගේ දුර්වලකමක් නේ ඒක මන් දකින්නේ එයාට බැන බැන ඉන්නවා එයාගේ දුර්වලකමයි හදන්න යන්නේ මගේ දුර්වලකම එකක්වත් මං එහෙම නැහනේ මම රාතෙක් නේ මම ඉපදෙනකොටම රාතෙක් මම ඒ නිසා මගේ අඩු මොකවත්ම නැහැ ඒ නිසා මම මොකවත් හදන්නේ නැහැ අනුන්ගේ වතම හදන්නේ අනුන්ගේ දත් ඔක්කම ආරනවා පිරිසිදු කරනවා හැබැයි මම දත් මැදලා නැහැ අවුරුද්දක් විතර ගන්ධසාරේ බෑ ඒක ගානක්වත් නැහැ අපේ ලෝකේ කරන්නේම ඕක තමයි අනුන් නිවන් දක්වන්න හදනවා ඒ අය රාත් කරවන්න හදනවා Taman රාත් වෙන්නේ නැත්තේ ඇයි මේ දක්වා Tamanට මේක කරගන්න බැරි වුනේ ඇයි ඇයි මගේ කෙලස් ටික එකක්වත් අඩුපාඩු ටික නිවැරදි කරගත්තේ නැත්තේ ඇයි ඒක හිතන්නෙම නැහැ උදේ පාන්දරම ගිහලා කන්නඩි ළඟ ගිහලා කොණ්ඩෙ ටික පැයලා තින මේකට ඩයි ගන්න ඕනේ දතක් අප්සෙට් මේක දත මාරු කරන්න ඕනේ පේසල් කරන්න ඕනේ පවුඩර් දාන්න ඕනේ රවුල බාන්න ඕම අපි බලනවා අනේ මේ මූණේ තියෙන කාමය මේකේ තියෙන ලෝභය මේකේ තියෙන ද්වේෂය අනේ මේ තිරසන බලන්නකෝ මේ මිනිස්සු දිහා බල කවදරි ඒව දැක්කද කන්නඩි මට තරහා යනවා කියලා මාව දකින්නකොට මට පේන්න එපාය මම කපටිකම් කරනවා මිනිස්සු රවට්ටනවා මිනිස්සුන්ට අසරණ කරනවා ඒවා මට පේන්න එපා මාව ඒවා පේන්නේ නැහැ මේ පොඩි පිම්පල් එකක් තියෙනවා මේකට මොනවද දාන කිරීම එකයි මට පේන්නේ මොන තරම් දුර්වලද මම පේන්න ඕන දේවල් මොකවත් මම දකින්නේ නැහැ අර නොපෙනෙන දේවල් ඒවා ටික තමයි හදන්න දන්නේ ඒවා අපේ ජීවිතේ පවතින දුර්වලකම් අපි රාත් වෙන්නේ මේ ප්‍රශ්න නිසා අපි මේ ලෝකේ තාම අනිත්‍ය දැකලා නැහැ දුක අපට තේරිලා නැහැ තේරිච්ච නැති නිසා තමයි අපි සපවත් වෙන්න උත්සාහ කරන්නේ බඩගින්න නිවෙන්න කෑම කාල පුරුදු වෙලා නැහැ අපි රසට කෑම කන්න පුරුදු වෙලා තියෙන. ඒකනේ අර සුවඳ වැඩි තැන් වලට යන්නේ. රස වැඩිපුර තියෙන අජිනමෝටෝ වැඩිපුර දාන තැන් වලට මෙතන අජිනමෝටෝ ග්‍රෑම් 50යි නේ දාන්නේ. අතන 250ක් දානවලු. එතන ගින් කනවා. ඒක උනේ ඉක්මනට මැරෙන්නේ. ඒ වගේ රස හොයාගෙන යන්නේ. රසට කෑම කන්නේ මිනිස්සු බඩගින්නට නෙමෙයි. සැපට ගෙවල්ලා දාන්නේ ජීවත් වෙන්න නෙමෙයි. ලස්සනට ඇඳුම් අඳින්නේ විලිවාණ්ඩ නෙමෙයි. විලිවාණ්ඩ අඳිනවනා ඕවගේ විකාර වේවා අඳින්න එහෙනම් ලස්සනට අඳින්න පුරුදු වෙලා තින්නේ විලිවාණ්ඩ නෙමෙයි බඩගින්නට කන්න පුරුදු වෙලා නැහැ එහෙමනම් පරිප්පුයි බතේ දුන්නත් කණ්ඩෙපාය මේ මනුස්සයා රසට කන්න පුරුදු වෙලා තින්නේ ජීවත් වෙන්න ගෙවල් ලදන්නේ නැහැ සැපට ගෙවල් ලදන්නේ ඒ නිසා තමයි මෙච්චර වියදම් ගෙවල් ලදන්න ගියා මේ අඩුපාඩු ටික නිවැරදි කරගන්න පුළුවන් නම් ගෙනියන්න බැරි නම් මොකටද එකතු කරන්නේ තියලා යන්න මොකටද මාන්සි වෙන්නේ තියලා යන්නේ මේ මාංශි වෙන්නේ මේ විකාර මාංශියක් මේක හයිබ්‍රිඩ් වාහන ගන්න තියලා යන්න ගෙවල් හදන්නේ තියලා යන්න එතකොට රත්තරන් බඩු ගන්න තියලා යන්න එතකොට මේ මනුස්සයා සම්පූර්ණ පිස්සුනේ ඇත්තටම පිස්සන් කොටේ ඉන්න කට්ටියව කරන්න නැති නිසා ඒ කට්ටියව නිදාස් කරලා ගමට යවලා මේ කට්ටිය ඇඩ්මිට් කරන්න ඇත්තටම පිස්සු වෙන්නේ ගමේ වාට්ටුවේ නෙමෙයි ඇඩ්මිට් වෙලා ඉන්න කට්ටිය පිස්සු නෑ ඒ කට්ටිය නිරෝගිමත් ඇයි මොනාර දුන්නා මීබල බල්ල විසි කරනවා පිස්සු නෑ මනුස්සයාට මේ මනුස්ස ඉඹල බල්ලෙක් තියා ගන්නවා මේ මොනාරි වැඩක් ගන්න පුළුවන් පරණ සිරප්පෙන් එකක් නැති වුණා ඒ බාටාව තියා ගන්නවා සීට් එකට අණයක් ගන්නකොට ඔසරයකට ගන්න එතකොට ඇත්තටම පිස්සු කාටද අර පව්ව යාර නිරෝගී මනුස්සයාට අර බට දාගෙන ඒ මනුස්සයාට බේත් දිනවා ඇත්තට මෙතන ඉන්න ඕන මනුස්සයා මෙයා ඒක තේරුම් ගන්න නෑ මිනිස්සු මේ දුර්වලකම් නිවැරදි කරගන්න අදා ගන්න මේ භවේ රාත්‍රෙම අපි නැවත ඉදීම කපට අවශ්‍ය නෑ